ධනාතිකව පත්කර ගැනීමට වත්කම් කරන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වත්කම් කරන්ගේ වැඩිවීම විශේෂිත ක්‍රමයකටයි මෙතෙක් කල් සිදු වුණේ. ඒ කියන්නේ හාම්බුතුන්ගේ සංගමයයි කෝටි සමිති සභාපතිවරු එකතු වෙලා අවුරුදු දෙකකට සැරයක් ගිවිසුමක් ගන්නවා. මේ ගිවිසුම අවුරුදු දෙකකින් දෙකකට තමයි මේ වැටු වැඩි වෙන්නේ. මේ ගිවිසුම අවසන් වෙලා දැන් මාස 5ක් වෙනවා. ඒ කම්කරුවන්ට දෛනික වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් හා අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ හාම්බුතුන් සහ මේ වෘත්ති සමිති හැකි ඉක්මනින් එකතු කරලා මේ කම්කරුවන්ට වැටු වැඩිවීම සීන්දු කරන්න ඕනේ. ඒකම එක්සත් ලංකා කම්කරු සංගමේ අපි ඉල්ලනවා. දෛනික වැටුප මූලික වැටුප රුපියල් 1000ක් පත් විය යුතුයි.